මූලික පියවරක් වශයෙන් අපි ඊයේ වන විට රංජන් රාමනායක මහතාට ඒ වගේම නලින් බණ්ඩාර කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇත්තෙන්ම ඔහු ඉතාම අසත්‍ය ප්‍රකාශයක් කරා හිටපු ජනාධිපතිවරයාගේ උදෑසන කෑම වේලක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 94ක් වියදම් කරා කියලා චෝගම් එකේ බිලක් පෙන්නලා ඔහුට එන්තරවාසි දෙකක් යැව්වා. ඒ වගේම පුරවැසි පෙරමුණ කියලා තියෙන සංවිධානයක ඉන්න සුනිල් පෙරේරා කියන ගායකයාට විරුද්ධව, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර් දිසානායක මහතාට විරුද්ධව වන්දි මුදල් ඉල්ලලා නඩු පැවරීමට අවශ්‍ය සියලුම මූලික කටයුතු මේ වන විට අපි අරන් තියෙනවා.